بسم الله الرحمن الرحيم حم تنزيل الكتاب من الله العزيز الحكيم ما خلقنا السماوات والأرض وما بينهما إلا بالحق وأجل مسمى والذين كفروا عما أنذروا معرضون أبرمت ديانمت أسم سمكرنانمت الله نامين حاميم මෙම ධර්ම ග්‍රන්ථය හෙළිදරව් කිරීම සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත අල්ලාහ් ගෙනි. අහස් සහ මහ පොළවද ඒ දෙක අතර ඇති දෑද සත්‍යයෙන් යුතුවද නියමිත කාල සීමාවක් ඇතිවද මිස අපි නොමැවෙමු. ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුනට අනතුරු අඟවනු ලැබූ දැයින් බැහැර වන්නන් වෙති. قُلْ أَرَأَيْتُمْ مَا تَدْعُونَ مِنْ دُونِ اللَّهِ أَرُونِي مَاذَا خَلَقُوا مِنَ الْأَرْضِ مَاذَا خَلَقُوا مِنَ الْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِي السَّمَاوَاتِ ائتوني بكتاب من قبل هذا أو أثارة من علم إن كنتم صادقين ومن أضل ممن يدعو من دون الله من لا يستجيب له إلى يوم القيامة إِلَى يَوْمِ الْقِيَامَةِ وَهُمْ عَنْ دُعَائِهِمْ غَافِلُونَ وَإِذَا حُشِرَ النَّاسُ كَانُوا لَهُمْ أَعْدَاءً وَكَانُوا بِعِبَادَتِهِمْ كَافِرِينَ وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلْحَقِّ لَمَّا جَاءَهُمْ هَذَا سِحْرٌ مُبِينٌ الله هر نوبلا آيدين دياغن نوبلا ستا بلوهد ඔවුන් මහ පොළොවේහි නිර්මාණය කළේ මොනවාදැයි මට පෙන්වව. නැතහොත් අහස්හි නිර්මාණයෙහි ඔවුන්ට කොටසක් තිබේද? නුඹලා සත්‍යවාදීන් නම් නුඹලාගේ තර්කයේ සනාථ කරන මීට පෙර පහළ කරන ලද ධර්ම ග්‍රන්ථයක් හෝ නුවණ පිළිබඳ නටබුන් ශේෂයක් හෝ මා වෙත ගෙන එනොයි නබි මුහම්මද් පවසව. අල්ලාහ් හැර මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ දක්වා තමන්ට පිළිතුරු දිය නොහැකි අයගෙන් අයදින්නාට වඩා මුලා වූ තැනැත්තා කවරෙකුද? ඔවුන්ද ඔවුන්ගේ අයදීම නොසලකා සිටිති. තවද සකල මානව සංහතිය එකට එක් රැස් කරනු ලබන විට ඔවුහු තමන්ට ආයාචනා කළ ඔවුනට සතුරු වෙති. තවද ඔවුන්ගේ ඇදහීම ප්‍රතික්ෂේප කරන්නන් වෙති. අපගේ පැහැදිලි වදන් ඔවුන්ට පාරායණය කර පෙන්වනු ලැබූ විට සත්‍යය ඔවුන් වෙත පැමිණියක්. මෙය ප්‍රකට ඉන්ද්‍රජාලමක් යයි අවිශ්වාසිකයෝ පැවසූහ. أَمْ يَقُولُونَ افْتَرَاهُ قُلْ إِنِ افْتَرَيْتُهُ فَلَا تَمْلِكُونَ لِي مِنَ اللَّهِ شَيْئًا هُوَ أَعْلَمُ بِمَا تُفِيضُونَ فِيهِ كَفَى بِهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَهُوَ الْغَفُورُ الرَّحِيمُ قُلْ مَا كُنْتُ بِدْعًا مِنَ الرُّسُلِ وَمَا أَدْرِي مَا يُفْعَلُ بِي وَلَا بِكُمْ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَى إِلَيَّ وَمَا أَنَا إِلَّا نَذِيرٌ مُّبِينٌ قل أرأيتم إن كان من عند الله وكفرتم به وشهد شاهد من بني إسرائيل على مثله وشهد شاهد من بني إسرائيل على مثله فآمن واستكبرتم إن الله لا يهدي القوم الظالمين නැතහොත් ඔහු එය ගෙතුවේ යයි ඔහු කියන්නේද මා එය ගෙතුවේ නම් අල්ලාහගෙන් මාහට ලැබෙන කිසිඳු දඩුවමකින්වත් නුඹලා මා බේරා ගැනීමට සමත් නොවේති ඒ පිළිබඳව නුඹලා ඉක්මවා කියන දේවල් ගැන ඔහු ඉතා මැනවින් දන්නේය මාත් නුඹලාත් අතර සාක්ෂිකරුවෙකු වීමට ඔහු ප්‍රමාණවත්ය ඔහු සර්වක්ෂමාශීලීය අසම සම කරුණාන්විතය මම රසූල් වරුන් අතුරින් අමුතු කෙනෙක් නොවෙමි මට හෝ නුඹලාට කුමක් කරනු ලැබේදයි මම නොදනිමි මට හෙළිදරව් කරනු ලැබූ දෑ පමණක් මම අනුගමනය කරමි තවද මම ප්‍රකට අනතුරු අඟවන්නෙක් මිස නොවෙමි නබි මුහම්මද් පවසව මෙය එනම් අල් කුර්ආනය අල්ලාහ්ගේ සන්නිධානයෙන් වී නුඹලා එය ප්‍රතික්ෂේප කරන්නේ නම් නුඹලාගේ අවසානය කෙසේ වන්නේදයි නුඹලා සිතා බැලුවෙහිද තවද මීට සමාන ලෙස ඊශ්‍රායෙල් දරුවන්ගෙන් සාක්ෂිකරුවෙක් සාක්ෂි දරා ඔහු එය විශ්වාස කළේය නමුත් නුඹලා උඩඟු වී එය ප්‍රතික්ෂේප කළෙහිය අපරාධකාරයින්ට අල්ලාහ් සැබවින්ම යහමඟ නොපෙන්වන්නේයයි نبي محمد بمساو وقال الذين كفروا للذين آمنوا لو كان خيرا ما سبقونا إليه وإذ لم يهتدوا به فسيقولون هذا إفك قديم ومن قبله كتاب موسى إماما ورحمة وهذا كتاب مصدق لسانا عربيا لينذر الذين ظلموا وبشرى للمحسنين إن الذين قالوا ربنا الله ثم استقاموا فلا خوف عليهم ولا هم يحزنون أولئك أصحاب الجنة خالدين فيها جزاء بما كانوا يعملون මෙය එනම් ධර්ම ග්‍රන්ථය යහපතක් නම් ඔවුහු අපට පෙරාතුව ඒ විශ්වාස කිරීමට ඉදිරිපත් නොවන්නෝයැයි ප්‍රතික්ෂේප කරන්නෝ විශ්වාස කරන්නන්ට කියති. ඔවුහු එයින් මඟ පෙන්වීම ලබා නොගත් නිසා මෙය පැරණි බොරුවක් යැයි කියන්නෝය. මීට පෙර මඟ පෙන්වීමක් වශයෙන් සහ දයාලුවක් වශයෙන් මූසාට ධර්ම ග්‍රන්ථය පහළ විය. මෙය එනම් මෙම අල් කුර්ආනයේ එය සත්‍යය කරන අරාබි බසින් වූ ධර්ම ග්‍රන්ථයක් වශයෙන්ද වැරදි කරන්නන්ට අනතුරු ඇඟවීමක් හා දැහැමි අයට සුභාරංචියක් වශයෙන්ද මෙය පහළ කරන ලදී. සැබවින්ම අපගේ පරමාධිපති අල්ලාහ්මයයි පවසා පසුව අචලව සිටි අයට කිසිදු බියක් නැත. තවද ඔවුහු පසුතැවිලි වන්නන්ද නොවේති. ඔවුහු ස්වර්ග උයන්හි සහකාරයෝ වෙති. ඔවුහු එහි සදාකාලිකය. ඒ ඔවුන් මෙලොව කරමින් සිටි දෑෙහි ඵල විපාක වශයෙන්. ووصينا الإنسان بوالديه إحسانا حملته أمه كرها ووضعته كرها وحمله وفصاله 30 شهرا حتى إذا بلغ أشده وبلغ 40 سنة قال رب أوزعني أن أشكر نعمتك التي أنعمت علي وعلى والدي وأن أعمل صالحا ترضاه وأصلح لي في ذريتي إني تبت إليك وإني من المسلمين. ඔහුගේ දෙමාපියන්ට කාරුණිකව සලකන ලෙස මිනිසාට අපි නියම කළෙමු. ඔහුගේ මව ඔහු ඉමහත් අමාරුවෙන් කුසේ දරා සිටියාය. තවද ඉමහත් අමාරුවෙන් ඔහුව ප්‍රසූත කළාය. ඔහුව දරා සිටීමට හා ඔහුට කිරිවැරීම මාස 30කි. ඔහු තරුණ වියට පැමිණ අවුරුදු 40ක් වන විට මාගේ පරමාධිපති ආනනි මට ඔබ පිරිනැමූ අනුග්‍රහයන්ටත් මාගේ දෙමාපියන්ට ඔබ පිරිනමා ඇති අනුග්‍රහයන්ටත් මා ඔබට ගුණගරුක වීමටත් ඔබ තෘප්තියට පත්වන අන්දමට යහපත් කටයුතු සිදු කිරීමටත් මට වාසනාව උදා කර දෙනු මැනව. තවද මාගේ පරපුරද මට සුවය දෙන යහපත් පිරිසක් බවට පත් කරනු මැනව. මා ඉවසිලිවන්ත ලෙස ඔබ වෙත හැරෙමි. සැබවින්ම මමද මුස්ලිම් වරුන්ගෙන් කෙනෙක් වෙමි කීය. أولئك الذين نتقبل عنهم أحسن ما عملوا ونتجاوز عن سيئاتهم في أصحاب الجنة وعد الصدق الذي كانوا يوعدون والذي قال لوالديه أف لكما أتعدانني أن أخرج وقد خلت القرون من قبلي وهما يستغيثان الله ويلك آمن إن وعد الله حق فيقول ما هذا إلا أساطير الأولين. එවැනි අය කළ දෑවලින් යහපත්ම ඒවා පිළිගන්නෙමු. ඔවුන්ගේ නපුර නොසලකා හරිනෙමු. මෙලොව ඔවුන්ට දෙන ලද සැබෑ පොරොන්දු අනුව ඔවුන් ස්වර්ගයේ සහකාරයින් වනු ඇත. නමුත් සිය දෙමාපියන්ට නුඹලා දෙදෙනාට ශාප වේවා මා මරණින් පසුව මිනී වලෙන් ගොඩට ගනු ලබන්නේ යයි කියමින් නුඹලා දෙදෙනා මා බිය කරනවාද? මට පෙර පරම්පරා කිහිපයක් ඉක්ුත් වී ඇත. ඔවුන් අතුරින් කිසිවෙකු නැගිට නැත යනුවෙන් කීය. ඒ දෙදෙනා එනම් දෙමාපියන් අල්ලාහගෙන් අයදිමින් ඔවුන්ගේ දරුවාට නුඹට විනාශය වේවා. නුඹ විශ්වාසය ඇති කරගනිමු. මන්ද අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයයි කී කලෙහි මේවා පැරැන්නන්ගේ කතාන්තර මිස නැතයි ඔහු කියන්නේය. أولئك الذين حق عليهم القول في أمم قد خلت من قبلهم من الجن والإنس إنهم كانوا خاسرين ولكل درجات مما عملوا وليوفيهم أعمالهم وهم لا يظلمون ويوم يعرض الذين كفروا على النار أذهبتم طيباتكم في حياتكم الدنيا واستمتعتم بها فاليوم تجزون عذاب الهون بما كنتم تستكبرون في الأرض بغير الحق وبما كنتم تفسقون. ඒ අය ඔවුනට පෙර ඉක්ුත් වූ ජින්නුන්ගෙන්ද මිනිසුන්ගෙන්ද දඩුවමේ තීන්දුව ඔවුනට එරෙහිව ස්ථිර වූ ජන සමාජයක් සමගය. සැබවින්ම ඔවුන් පරාජිතයෝම වෙති. සියල්ලන්ටම ඔවුන් කළ කම්හි තරාතිරම අනුව ඵල විපාක ලැබේ. ඒ අනුව ඔවුන් කළ දෑ අනුව අල්ලා සම්පූර්ණයෙන්ම තෑගි පිරිනමනු ඇත. ඔවුනට කිසිම අසාධාරණයක් කරනු ලබන්නේ නැත. තවද ප්‍රතික්ෂේප කළවුන් නිරාගින්න වෙතට අනාවරණය කරනු ලබන දින නුඹලාගේ සියලු යහපත් දෑ නුඹලාගේ ලෞකික ජීවිතයේදී නුඹලා අවසන් කර ඇත. තවද නුඹලා ඒවා සහ මුලින්ම භුක්ති විඳ ඇත. එනිසා කිසිම අයිතියකින් තොරව මහ පොළොවේහි නුඹලා දැක් වූ අහංකාරකමටත් නුඹලා සිදු කළ පව්කම් වලටත් විපාක වශයෙන් නුඹලාට අපකීර්තිමත් දඩුවම අද දින දෙනු ලබන්නේ යයි ඔවුනට කියනු ලැබේ. واذكر أخا عاد إذ أنذر قومه بالأحقاف وقد خلت النذر من بين يديه ومن خلفه ألا تعبدوا إلا الله إني أخاف عليكم عذاب يوم عظيم قالوا أجئتنا لتأفكنا عن آلهتنا فأتنا بما تعدنا إن كنت من الصادقين قال إنما العلم عند الله وأبلغكم ما أرسلت به ولكني أراكم قوما تجهلون فلما رأوه عارضا مستقبل أوديتهم قالوا هذا عارض ممطرنا بل هو ما استعجلتم به ريح فيها عذاب أليم තවද ආද්ගේ සහෝදරයා හූද්ගේ පුවත සිහියට නැගව. අල්ලාහ හැර වෙනත් කිසිවෙකු නොඅදහව්. නුඹලාට බිහිසුණු දිනයක දඩුවම ලැබීම ගැන සැබවින්ම මම බිය වෙමි යයි අහ්කාෆ් එනම් වැලි කඳු හීදී ඔහුගේ ජනයාට ඔහු අනතුරු ඇඟවූහ. එවැනි අනතුරු අඟවන්නෝ ඔහුට පෙරද ඔහුගෙන් පසුවද සිටියහ. අපගේ දෙවිවරුන්ගෙන් අප හැරවීමටද නුඹ පැමිණ සිටින්නේ. නුඹ සත්‍යවාදීන්ගෙන් නම් නුඹ අපට තර්ජනය කරන මහා පීඩාව අප මත ගෙන එනුයි ඔවුහු කීහ. මේ පිළිබඳව දැනුම ඇත්තේ අල්ලාහටය. මම කිසියම් දහම් පණිවිඩයක් සහිතව එවනු ලැබුවාද එය පමණක් නුඹලාට ප්‍රකාශ කරමි. නමුත් නුඹලා අඥාන භාවී පිරිසක් බව මම දකිමි ඔහු කීය. ඉන්පසු මහා පීඩාව තම මිතියාවත දෙසට එළඹෙනු දුටු ඔවුහු මේ අපට වැසි ලබා දෙන වලාකුලකි කීහ. නොයසේය, මෙය නුඹලා ඉක්මන් කරන ලෙස ඉල්ලා සිටි දෑමය. මෙය නුඹලාට වේදනා සහගත පීඩාවක් දෙන චණ්ඩ මාර්ථයකි. تدمر كل شيء بأمر ربها فأصبحوا لا يرى إلا مساكنهم كذلك نجزي القوم المجرمين ولقد مكناهم فيما إن مكناكم فيه وجعلنا لهم سمعا وَأَبْصَارًا وَأَفْئِدَةً فَمَا أَغْنَى عَنْهُمْ سَمْعُهُمْ وَلَا أَبْصَارُهُمْ وَلَا أَفْئِدَتُهُمْ ولا أفئدتهم من شيء إذ كانوا يجحدون بآيات الله وحاق بهم ما كانوا به يستهزئون එය තම පරමාධිපතිගේ අනින් සෑම දෙයක්ම විනාශ කරනු ඇත. ඉන්පසුව ඔවුන්ගේ පාළු වාසස්ථාන හැර කිසිවක් දක්නට නොලැබේ. ඒ ලෙසය අපරාධ කරන ජනයාට අප ප්‍රතිඵල ලබා දෙනුයේ. නුඹලාට නොදුන් දෑ අපි සැබවින්ම ඔවුනට දුනිමු. ඔවුනට කන්, ඇස් සහ සිත් දුනිමු. නමුත් ඔවුන් අල්ලාහගේ සංඥා ප්‍රතික්ෂේප කළ හේයින් ඔවුන්ගේ කන්ද, ඔවුන්ගේ ඇස්ද, ඔවුන්ගේ සිද්ද ඔවුනට කිසිම ප්‍රයෝජනයක් නොවිය. තවද ඔවුන් සමච්චල් කරමින් සිටි දෑ ඔවුන් හසු කරගත්තේය. وَلَقَدْ أَهْلَكْنَا مَا حَوْلَكُمْ مِنَ الْقُرَى وَصَرَّفْنَا الْآيَاتِ لَعَلَّهُمْ يَرْجِعُونَ فَلَوْلَا نَصَرَهُمُ الَّذِينَ اتَّخَذُوا مِن دُونِ اللَّهِ قُرْبَانًا آلِهَةً بَلْ ضَلُّوا عَنْهُمْ وَذَلِكَ إِفْكُهُمْ وَمَا كَانُوا يَفْتَرُونَ وَإِذْ صَرَفْنَا إِلَيْكَ نَفَرًا مِنَ الْجِنِّ يَسْتَمِعُونَ الْقُرْآنَ فَلَمَّا حَضَرُوهُ قَالُوا أَنصِتُوا فَلَمَّا قُضِيَ وَلَّوْا إِلَى قَوْمِهِمْ مُنذِرِينَ නුඹලා වටා පැවති ගම්මාන රාශිය සැබවින්ම අපි විනාශ කළෙමු. තවද ඔවුන් වැරදි කිරීමෙන් වැළකී ආපසු අප වෙත හැරෙනු පිණිස අපගේ සංඥා අප සවිස්තරාත්මකව ඔවුන් වෙත යැවෙමු. ඔහුට එනම් අල්ලාහට සමීප කරනු පිණිස අල්ලාහ හැර ඔවුන්ගත් දෙවිවරුන් ඔවුන්ට උදව් නොකලේ මන්ද? නොයසේය. ඔවුහු ඔවුන් නොමග හැරියෝය. එය ඔවුන්ගේ බොරුවද ඔවුන් ගොතමින් සිටි දේද වෙයි. අල් කුර්ආනයට සවන් දීම පිණිස ජින්නුන්ගෙන් පිරිසක් නුඹ වෙත අප රැගෙන ආ අවස්ථාව සිහිපත් කරව. නුඹ කුර්ආනය පාරායණය කළ තැනට ඔවුන් ආකල්හි ඔවුහු එකිනෙකාට නිශ්ශබ්ද වනුයි කීහ. පාරායණය අවසන් වූ විට ඔවුහු අනතුරු අඟවන්නන් ලෙස තම ජනතාව වෙත ආපසු ගියහ. قالوا يا قومنا إنا سمعنا كتابا أنزل من بعد موسى مصدقا لما بين يديه يهدي إلى الحق وإلى طريق مستقيم يا قومنا أجيبوا داعي الله وآمنوا به يغفر لكم من ذنوبكم ويجركم من عذاب أليم ومن لا يجب داعي الله فليس بمعجز في الأرض وليس له من دونه أولياء أولئك في ضلال مبين අපගේ ජනෙයිනි, එයට පෙර වූ දෑ සත්‍ය කරන සත්‍ය වෙතට සහ ඍජු මාර්ගයේ වෙතට මඟ පෙන්වන මූසාට පසුව පහල කරනු ලැබූ ධර්ම ග්‍රන්ථයකට අපි සවන් දුන්නෙමුයි. ඔවුහු කීහ, අපගේ ජනෙයිනි, අල්ලාහ වෙත ඇරයුම් කරන තැනැත්තාගේ ඇරයුම පිළිගනිව්. තවද ඔහු විශ්වාස කරව. ඔහු එනම් අල්ලාහ නුඹලාගේ පව්වලට සමාව දෙනු ඇත. තවද වේදනා සහගත දඩුවමින් නුඹලා ගලවා ගනු ඇත. තවද අල්ලාහ වෙත ඇරයුම් කරන තැනැත්තාට ඇහුම්කන් නොදෙන අයට මහ පොළොවේහිදී ඔහු එනම් අල්ලාහ පරාජය කිරීමට නොහැකිය. තවද ඔහුට ඔහු හැර ආරක්ෂකයෙකු නොමැත. ඔවුහු ප්‍රකට නොමගෙහිය. أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَمْ يَعْيَ بِخَلْقِهِنَّ بِقَادِرٍ عَلَىٰ أَنْ يُحْيِيَ الْمَوْتَى بَلَىٰ إِنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٍ ويوم يعرض الذين كفروا على النار أليس هذا بالحق قالوا بلى وربنا قال فذوقوا العذاب بما كنتم تكفرون فاصبر كما صبر أولو العزم من الرسل ولا تستعجل لهم كأنهم يوم يرون ما يوعدون لم يلبثوا إلا ساعة من نهار بلاغ فهل يهلك إلا القوم الفاسقون අහස් සහ මහ පොළවද නිර්මාණය කළේ අල්ලාහ් යයිද? එය නිර්මාණයෙහි ආයාශ නොවූ ඔහු මලවුන්ට ජීවේ දෙන්නට ශක්තිය ඇත්තෙකු යයිද? ඔවුහු නොදකින්නෝද? සැබවින්ම ඔහු සියලු දෑ කෙරෙහි බල සම්පන්නය. ප්‍රතික්ෂේප කළ අය නිරයේ ගින්නට අනාවරණය කනු ලබන දින මේ සත්‍යය නොවේදැයි ඔවුනට කියනු ලබන්නෝය. අපගේ පරමාධිපති සපතකොට එසේයයි ඔවුහු කියන්නෝය. එවිට නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දය හේතු කොටගෙන නුඹලා දඩුවමේ රස විඳිනොයි ඔහු එනම් අල්ලා කියන්නේය. එබැවින් නබි මුහම්මද් නුඹට පෙර සිටි රසූල්වරුන්ගෙන් උලුල් අල්ම් දැඩි ලෙස ඉවසා සිටි අයමෙන් නුඹද ඉවසව්. නුඹව විශ්වාස නොකළ ඔවුන් පිළිබඳව ඉක්මන්කාරී නොවව්. ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ දේ එනම් දඩුවම ඔවුන් දකින විට ඔවුන් ලොවෙහි එක් දහවලින් පැයක් මිස නැවතුනේ නැතැයි ඔවුනට දැනෙයි. සත්‍යය ඉදිරිපත් කරනු ලැබින අකීකරු වූවන් මිස වෙනත් කිසිවෙක් විනාශ කරනු ලබන්නේද?